නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්වතුනි එවන් මහත්මයා එවන් තිලේන වන මහත්මිය තමගේ ආදරණීය දෙමව්පියන්ට ආශිර්වාද පිණිසයි අද විශේෂයෙන් මේ පින්කම සිදු කළේ. ඉතින් මේ දෙමව්පියන්ට උගාවක් සතුට වෙන්න පුළුවන් අද. තමගේ ආදරණීය දරු දෙපළ තමන් මේ ලංකාවේ ඉඳලා ඉතාම දුර බැහැර ආපු ගමන ඉතාම සාර්ථකව ඉතාම අර්ථවත්ව පින් වැඩෙන විදිහ සිදු කරන්නට ඉතින් මේ දරුවන් දෙන උගාවක් මහන්සි වුණා. ඉතින් මේ අමල තාතල දෙපළටම උගාවක් සතුට වෙන්න පුළුවන්. ඉතින් සාංගික දානමය පින්කමක් සිදු කරන අවස්ථාවේදී අපි විශේෂයෙන්ම කල්පනා කළ යුතු කාරණා තියෙනවා අපේ ශ්‍රද්ධාව දිනු වෙන්න. අපේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් දානයක් පූජා කරනකොට ඒ ස්වාමින් වහන්සේලා කරපු කැපවීම උන්වහන්සේලාගේ සීලාදී ගුණධම් අපි කල්පනා කරනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මේ ශාසනයට එන්නේ තමන් සන්තෝෂ සියලුම දේවල් අත්හැරලා. මේ පිනතුන් දන්නවා ඔබේ දරුවෙකුට එක දවසක් තමන්ගේ ගෙදර දොර වැඩපළ වලින් සම්පූර්ණයෙන් නිදහස් වෙලා පන්සලට ඇවිල්ලා වැඩ කරන්න කිව්වොත් කොච්චර අමාරුද කියලා. ඔබට තේරෙනවනේ. ඉතින් එහෙම ලෝකෙක තමන්ගේ දරුවන් මුළු ශාසනය වෙනුවෙන් පූජා කරපු අමල තාත්තලා අපේ රටේ ඉන්නවා. ඒ කැපවීම නිසා තමයි පිනතුනි මේ සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් පැවතියේ. ඉතින් ශ්‍රී ලාංකේයක දෙමව්පියන් දරුවන් හදනකොට එක දරුවෙක් ශාසනයට පූජා කරන්න ඕන කියන හැඟීමක් තිබුණා. ඉතින් ඒ තරම් පරිත්‍යාගයෙන් තමයි මේ ශාසනය බොහෝ කාලයක් රැකගෙන ආවේ. ඉතින් එවැනි මව් දෙමව්පියන්ගෙන් පැවතෙන අය හැටියට ඔබට ඔබේ දරුවන් ගැන හුඟා සතුට වෙන්න පුළුවන්. ඉතින් එවන් මහත්මයා ඒ වගේ මේ දියණිය ඒ දෙපළ ගැනම බලන විට මේ අමල තාත්තලගේ ළඟ තියෙන ගුණධම් අපට තේරුම් ගන්නට පුළුවන්. ඉතින් ඒ දරුවන්ට ය හොඳ ආවාසය ලැබුණේ මේ පින්වත් අම්මා තාත්තා නිසා. පින්වත් උගත් බුද්ධිමත් ඔබ ඔබේ දරුවන්ට හොඳම ශික්ෂණේ ලබා දීලා තියෙනවා. ඉතින් ඒ ලබා දුන්නේ ඒ දරුවන් ඇතැම් විට ඇවිදින්නත් කලින් වඩාගෙන ඉන කාලෙම ඔබ මුලින්ම අත් දෙක එකතු කළා. පිළිම වහන්සේ නමක් දැකපු වෙලාවේදී වන්දනා කළානේ. පොඩි සිඟිති අත් දෙක එකතු කළා. ඉතින් එතනින් පටන් ගත්තු ගමන තමයි ඔබේ දරුවන්ට ඔබ මේ ආවාසය ලබා දුන්නේ. ඉතින් ඊයාපු ගමන තුළ මේ දරුවන් දෙපළ දෙස බලනට අපට හොඳටම පැහැදිලිව පේන දේ තමයි ඉතාම ප්‍රාථමික මට්ටමේ ගෙදර දොරේ වැඩපළ ඉඳන් ඉහළම අධ්‍යාපන සුසුකම දක්වාම ඔබ හොඳට ඒ දරුවන් පුහුණු කරලා තියෙනවා. ආදර්ශයේ ශික්ෂණයේ ධෛර්යය ලබා දීලා තියෙනවා. ඉතින් මේ දරුවන් මේ විහාරස්ථාන ඉසිල් ගන්න නැත්නම් දානය සූදානම් කරගෙන එනවා. ඉතින් ඉතාම රසවත් විදිහට දානය හදාගෙන එනවා. බොහෝ දෙනෙක් ඒ දානය හුඟක් කැමැත්තෙන් අනුභව කරනවා. ඉතින් ඒකෙන් පේනවා ඔබ ඒ දරුවන්ට ගෙදර ජීවිතය හොඳට හුරු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ දරුවන් පන්සලට ආවහම අනිත් අයටත් වඩා ඉදිරියෙන් හොඳට ඒ සිල් වැඩසටහන් වලට බාන වැඩසටහන් වලට සහභාගී වෙනවා. ඉතින් ඔබ දරුවන්ට හොඳට ශ්‍රද්ධාවත් ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළම අධ්‍යාපනය වන ඩොක්ටරේට් එක දක්වා යන්නම ඔබ දරුවන්ට ධෛර්යයක් ලබා දීලා තියෙනවා. පින්නතුනේ මේක තමයි ශ්‍රී ලාංකේය ශ්‍රද්ධාවන්ත බුද්ධිමත් දෙමෝපියන්ගේ කාර්යභාරය. ඉතින් මේ අමල තාත්තලා හුඟක් පින්වත් හුඟක් වාසනාවන්තයි. ඔබ ඒ ගුණය නිසා තමයි දරුවන්ට ඒ තත්ත්වය ලැබුණේ. ඉතින් ඒ දරුවනොත් පින්නතුනේ ඔබ ගැන අමතක කළ නැහැ. මේ පින්කමේ මේ පන්සලේ තවත් පන්සල ආශ්‍රය කරගෙන ඇතැම් විට එක මාසයකට එක පොහොයට පන්සල කීපක සිල් ගන්නවා. දැන් මෙහෙදි තියෙන වාසිය එක පොහේවල් තියෙන්නේ මාස එක එක සතිවල එක එක පන්සලින්. ඇතැම් විට පන්සල් දෙක තුනක සිල් ගන්නා ඉන්නවා. ඇතැම් විට මේ දරුවෝ ලංකාවේ ඉතන එක තැනක විතරයි සිල් ගන්නේ. මෙහෙදී දෙතුන් පාරක මාසයකට සිල් ගන්නවා. ඉතින් තමන්ගේ දරුවෝ ගැන කමන්ට කොච්චර අභිමානයක් සතුටක් ඇති කරගන්න පුළුවන්ද? ඒ විතරක් නෙවෙයි මාසයට සැරයක් දෙකක් දාන ගෙනල් පූජා කරනවා. ඇයි පූජා කරන්නේ? ඇතැමිට අම්මගේ උපන්දිනය කියලා කියනවා. ඇතැමිට අප්පච්චිගේ උපන්දිනය කියලා කියනවා. ඇතැමිට ආච්චිගේ ආච්චි මිය ගිහපු දවස කියනවා. සීය මිය ගිහපු දවස කියනවා. මල්ලිගේ උපන්දිනය කියලා කියනවා. නංගිගේ උපන්දිනය කියලා කියනවා. ඒ නොයෙක් කරුණු කියමින් ඒ හැමදෙනාටම තමන්ගේ කෘතඥතාවය දක්වනවා. පින්නතුනි බුදුහාමර දේශනා කරනවා මේ ධර්ම මාර්ගයේහි ආරම්භයේ ධම්ම කෙනෙක් ගුණ දහමෙන් වැඩෙනවාද කියලා බලන ප්‍රධාන ලක්ෂණය තමයි කලගුණ සැලකීම කියන කාරණය. ඉතින් ඒ දරුවම් තුලින් අපි දැකපු ප්‍රධාන දේ තමයි කලගුණ සැලකීම හොඳට තියෙනවා. පින්නතුනි බුදුදහම කියලා කියන්නේ ජීවිතය ගැන ඊටාම නුවණින් ගැඹුරින් බලන ධර්මයක්. අපේ අමල තාත්තලා ඉන්නේ අපේ අමල තාත්තලා ලැබුණේ අපට මේ ආත්ම විතරක් නෙවෙයි. අපට සසරේදී අමල තාත්තලා වෙච්ච බොහෝ දිනක් මේ විශ්වයේ ඉන්නවා. ධර්මයේ පැහැදිලිම සදහන් වෙනවා. අපි හොඳට සීලාදී ගුණධම් සම්පූර්ණ කරනවා නම් අපේ මේ ආත්ම භාවය අමල තාත්තලා විතරක් නෙවෙයි. ගිය ආත්ම භාවවල අමල තාත්තලා අනේ මගේ දුව පුතා පින්කම් කරනවා කියලා සතුට වෙනවා කියලා තියෙනවා. ඉතින් සූත්‍රවල ඊටාම පැහැදිලිව මේ කාරණේ දැක් වෙනවා. ඉතින් ඔබේ දරුවන් ඔබට විතරක් නෙවෙයි. ගියාත්ම භාවල හිටපු අමල තාත්තරට සලකන දරුවන් කියලා කියන පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්තුනි. ඒ දරුවන් ඔබට ලැබුණේ ඔබේ වාසනාව නිසා. ඒ වගේම අපි බොහෝ විට කියන දේ තමයි දෙමෝපියන්ගේ ගුණ තමයි අපි බොහෝ විට කියන්නේ නේ. අමල තාත්තලා හොඳ සලකන්න ඕනේ කියලා. නමුත් පින්තුනි තවත් පැත්තක් තියෙනවා. දෙමෝපියනොත් තමන්ගේ දරුවන්ට කෘතඥ වෙන්න ඕන. ඇයි? ඒ දරුවන් තමන්ට ලැබුණ නිසා තමයි තමන්ට මේ අභිමානය ලැබුණේ. ඒ පින්වත් දරුවන් ඔබේ දරුවන් වෙන්න සසර හුඟක් පින්කම් කළ ආපු අය. ඉතින් අන්න ඒ ගැන අපි දරුවන් ගැන සැලකිලිමත් දක්වන්නට ඕන. විශේෂයෙන් මේ දරුවන් පින්කම් කරන්න නිතරම ප්‍රාර්ථනා කරන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? අම්මට තාත්තට හොඳට නිරෝගී සුව ලැබෙන්න, අම්මා තාත්තා හොඳට බණ අහන්න, අම්මා තාත්තට හොඳට භාවනා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කළ තමයි මේ දරුවෝ පින් කරන්නේ. පින්තුනි අපේ බුදුදහමනෝ ගතතින් පින්නතුනි ධර්මයේ සමහර සූත්‍ර සඳහන් වෙනවා ඉහළ ආත්ම භාවිලන දෙවිවරු වෙවිලා මනුස්ස ලෝකයේ දිහා බලනවලු. හුඟක් ආයුෂ තියෙන දෙවිවරු වෙවිලා බලලා ඊටාම සංවේගයට පත් වෙනලු මනුස්ස ලෝකයේ දිහා දැකලා. ඇයි ඒ? මනුස්ස ලෝකයේ ආයුෂ ඊටාම ටිකයි. ඇතැම් විට අවුරුදු ලක්ෂ ගණන් මිලියන ගණන් ආයුෂ තියෙන ඉහළ දිවි ලෝකවල දෙවිවරු වෙවිලා බලලා ඊටාම සංවේගයට පත් වෙනලු හරියට එකපාර විදුලි එළියක් පත් වෙලා නිවුණා වගේ මේ අවුරුදු 100 120 ගත වෙනවා කියලා දැකලා. ඊටාම ටික කාලයක් අපේ මනස ලෝකේ ඉන්නේ. ඒ නිසා අන්නේ ජීවත් වෙන කාලේ පින්නතුනි අපි අපේ අමර තාතර සලකන්න කියලා අවුරුදු 100ක් එක දිගට කැම බීම ඇඳුම් පැනඳුම් නිවාස මේ සියල්ලක්ම දීලා අපේ අමර තාතර සැලකුවත් පින්නතුනි අපි මේ ආපු සසර ගමනට සාපේක්ෂව බලනකොට ඒ සැලකීම හරියට එක දවසකට බත් වේලක් දුන්නා වගේ. ඒ තරම් දිග කාලයක් අපි මේ සංසාරේදී ආපු අය. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඇත්තටම අපි අමර තාතර සලකන්න ඕන නම් කොහොමද සලකන්නේ කියලා. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බුද්ධිමත් දෙමෝපිය හැටියට තමන්ගේ දරුවන්ගේ මොකද්ද බලාපොරොත්තු වෙන්න ඕන කියලා. දැන් සාමාන්‍ය ලංකාවේ හෝ ලෝකේ සාමාන්‍ය කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ මට්ටමට අධ්‍යාපනයට දරුවෝ එනවට තමයි කැමති. ඒක තමයි සාමාන්‍ය ඉලක්කය. තමන් ඩිග්‍රියක් කරා නම් දරුවට කොහොමද ඩිග්‍රියක් අරන් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතැන් මෙතන මාස්ටර් ඩිග්‍රියක්. තමන් ડોක්ටරේට් එකක් ගත්තා නම් දරුවට කොහොමද ડોක්ටරේට් එකක් අරන් දෙන්න තමයි බලන්නේ. ඒක තමයි සමාජ සම්මත විදියට දේ. බුදුදහමිනුත් ඒක ආගේ කළා. ඒක තමයි සිංහලවද සූත්‍රයේ දේශනා කරන්නේ සිප්පන් සික්ඛාපෙන්ද කියලා. දරුවන්ට හොඳට අධ්‍යාපනය ලබා දෙන්න කියලා. හැබැයි ඊටත් වඩා දේවා බුදුහාමුදුරු බලාපොරොත්තු වුණා. පැහැදිලිවම සඳහන් වෙනවා අතිජාතම් අනුදාතම් පුත්ත මිච්ඡන්ති පණ්ඩිතා කියලා. නුවණැති දෙමව්පියන් බලාපොරොත්තු වෙන මොකද්ද? ශ්‍රද්ධාවන්ත නුවණැති දෙමව්පියන් තමන්ගේ බලාපොරොත්තු වෙන්නේ අර අධ්‍යාපනය යන වගේම තමන්ගේ ළඟ තිබුණු ගුණයන් වලට වඩා වැඩිපුර ගුණයන් තමන්ගේ දරුවන්ගෙන් ක්‍රියාත්මක වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔබ යම්කිසි විදිහක පරිත්‍යාගශීලී බවක් තියෙනවා නම් දරුවෝ ඊටත් වඩා පරිත්‍යාගශීලී වෙන්න කියලා ඔබ ප්‍රාර්ථනා කරනවා. ඔබ සිල්වත් නම් දරුවෝ ඊටත් වඩා සිල්වත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ භාවනා කරනවා නම් අනේ මගේ දුව පුතා මීටත් වඩා භාවනා කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇයි ඒකට හේතුව පින්නතුනි? ඒකට හේතුව තමයි අපි මේකට ජීවත් වුණාට දරුවන් විදියට, ඥාතින් විදියට අපි කාලයක් ජීවත් වුණාට පින්නතුනි අපි හැමදාම එකට මෙහෙම ඉන්නේ නැහැ. වැඩිමනොත් අවුරුදු 50 60ක් යද්දී අපි ඔක්කොම වෙන් වෙලා යනවා. අන්නේ වෙන් වෙලා යන ජීවිතයේදී පින්නතුනි අපේ සාර්ථකත්වය කියලා කියන්නේ අපි අවුරුදු 50ක් 60ක් හොඳට අධ්‍යාපනය ලබාගෙන සමාජ සම්මත විදියට ඉහළම රැකියාවක් අරගෙන හිටියා කියන එක විතරක් නෙවෙයි. බුදුදහම කියන්නේ ඊට වඩා ගැඹුරින් ජීවිත දෙස බලනවා. බුදුදහම මොකද කියන්නේ? මේ ඉන්න කාලේ අපි සමුගන්න කලින් එකට ඉඳගෙන දාන ආදී පින්දම් කරානම්, සීල භාවනාදී වැඩසටහන් කරානම් මේ ඉන්න කාලයේදී අපි සමුගත්තට පස්සේ හැමදෙනෙක්ම ඒ එකට හිටිය කාලේ කරපු මේ ප්‍රතිපත්ති නිසා අපි ඊළඟට ඉපදෙන ඉහළ තැන්වල. අන්නේ මේ ලැබපු ආත්ම භාවයට වඩා පොඩ්ඩක් අර ඉහළ මට්ටමට යන්නට අපි මේ එකට දරුවන් ඥාති මිත්‍රාදීන් අම්මලා තාත්තලා විදියට ඉන්න කාලයේදී කටයුතු කරගන්නට ඕන. අපි ගෙදරක ඉන්නවා නම් ඇතැමිට ඔබ ගත්ත ඉඩමේ හදාගත්තු ගෙදර අවුරුදු 40-50 කින්න පුළුවන්. අනේ මම මේ ගෙදර ලස්සනට අවුරුදු 50-60ක් හිටියා කියලා විතරක් නෙවෙයි සන්තෝෂය. ඔබ ඒ ගෙදරින් වෙන් වෙලා යන්නට කලින් ඔබ ඉන්න ගේ හැමදාම ඉන්නේ නැහැ. කවදා හරි දවසක ඒ ඔක්කොම අත්හැරලා යනවා. අපි පාවිච්චි කරන ශරීරයත් අපි කවදා හරි අත්හැරලා යනවා. අන්න යන දවසට පිනතුණි මේ පරිහරණය කරන දේවල් අපි උපයෝගී කරගෙන කොච්චරනම් ඉහළට යන්නට අපි වැඩ කරගත්තාද කියන එක. සාමාන්‍ය විවහාර තියෙන කතාවක්. මනස ලෝකෙට එන ගෑස් ගහගෙන යන්න කියලා. මනස ලෝකෙට එන ගෑස් ගහගෙන යන්න කියලා. ඇයි ඒ? මේ ඉහළට යන්නට මේ ශක්තියක් ලබා ගන්න මනස ලෝකෙට එන්නේ. නමුත් බොහෝ දෙනාට මේක හිතෙන්නේ නැහැ. බොහෝ දෙනා හිතන් ඉන්නේ ඉහළ මාධ්‍යාපනයක් ලබලා බොහොම කීර්තියකින් ජීවත් වුණොත් තමයි සාර්ථක කියලා. නමුත් වෙනතුනේ බුදුහාමුදුරන්ගේ දහම ආපුව හැටියට අපි ඊට වඩා බුද්ධිමත්ව ජීවිත දෙස බලනවා. ඒ බලන කාරණේ තියෙන ප්‍රධානතම ලක්ෂණයක් තමයි දිනෙන් දින අපේ ආධ්‍යාත්මික සතුට වැඩි වෙන්නට ඕන. මානසික සතුට වැඩි වෙන්නට ඕන. සාමාන්‍ය ලෝකෙ මිනිස්සු සතුට කියලා කියන්නේ තමන් කැමති රූප ශබ්ද ආදී බලන එක තමයි සතුට කියලා කියන්නේ. තමන් ප්‍රියමනාප හුඟක් රූප පේනවා නම්, දරුවෝ හුඟක් ලස්සනට ඉන්නවා නම්, තමන්ගේ ගෙදර හොඳට ලස්සනට තියෙනවා නම් මේක තමයි සාර්ථකත්වය කියලා ලෝකෙ බොහෝ දෙනෙක් කියන්නේ. නමුත් වෙනතුනේ බුදුදහම ඊට වඩා ගැඹුරින් ජීවිතය දෙස බලනවා. මේ ලස්සනට ලෝකයේ තිබිදී සතුටුන වගේම කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ තමන් අකමැති රූපයක් දකිනකොට, තමන් අකමැති ශබ්දයක් ඇහෙනකොට, තමන් අකමැති අත්දැකීමක් මේ ඉන්ද්‍රිය හය හරහා ලබනකොට තමන් හිත කොයිතරම් දුරට මානසිකව නොවැටෙන විදියට ශක්තිමත් මනසක් ඇති කරගෙන තියනවාද කියන එක මතයි තමන්ගේ ජීවිතයේ සැබෑ සතුට තීරණය වෙන්නේ. එනිසා අපි ගත කරන කාලයේදී සතුට ලබන අරමුණේදී සතුට වෙන්න කියන එක කිසිම ගැටලුවක් නැහැ බුදුදහමේ. රහතන් වහන්සේලා ගත්ත ආරණ්‍යක ඉන්නකොට දිය ඇලි, ගංගා, ලස්සන ගල්, ලස්සන ගස් ගල් වර්ණනා කරලා තියෙනවා. බුදුරජාන් වහන්සේ සක්‍රදේවේන්ද්‍රයාගේ ගාන්ධර්වය ඇවිල්ලා සංගීත වාදනය කරනකොට බුදුහාමර හරි ලස්සනයි කියලා තියෙනවා. බුදුදහමේ මේ ලස්සන බැහැර කරන්නේ නැහැ. දැන් ඔබේ දරුණුත් ඔබත් එක ගමන් එහෙම ගියානේ ලස්සන පෙන්නන්න ගියා. ඒව බුදුදහමට විරුද්ධ නැහැ. ඒ ඕන දෙයක් බලන්න. හැබැයි ඒක බලන අතරේදී ගැඹුරින් ඒකේ සිද්ධියේදී මොකද්ද වෙන්නේ කියන එකත් කල්පනා කරලා බලන්න ඕන. දැන් අපි කියමු ඔබ ලස්සන තැනක් බලනවා. දැන් ලාස් වේගස් එහෙම කියලා හොඳ ලස්සන දිවි ලෝකයක් තැනක් බලනෝනි. බලනකොට එකපාරම කරන්ට් එක ගියොත් මොකද්ද වෙන්නේ? අර ලස්සනට මොකද්ද වෙන්නේ? පින්නතුනි මෙන්න මේ වගේ නුවණින් ඒ දෙස බලනකොට අපි අර සතුට විඳින අරමුණේ සතුටන වගේම දුක් වෙන අරමුණක් ආපු ළඟදී දුක් නොවන විදියට අපි මනස දියුණු කරගන්නවා. අන්නේම දියුණු කරගත්තොත් තමයි ඇත්තනම් අපේ ජීවිතය අපි සාර්ථක කරගත්තා වෙන්නේ. ඒ නිසා මෙන්න මේ යන ගමනේදී සැබෑලෙසම තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙනවාද කියලා බලන ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි අපේ ළඟ අඩු වෙන්න ඕන කාරණා තියෙනවා. අපේ ළඟ වැඩි වෙන්න ඕන කාරණා තියෙනවා. මොනවද අපේ ළඟ අඩු වෙන්න ඕන තියෙන කාරණා? පින්නතුනේ අපේ ළඟ තෘෂ්ණා, දෘෂ්ටි, මාන අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද? අඩු වෙන්න ඕන. අපි අධ්‍යාපනය ලැබනකොට, වෘත්තීය මට්ටමෙන් ඉහළට යනකොට, දරුවෝ හොඳට වෙන රටවලට ගිලිගෙන ගන්නකොට, තමන්ම තමන් ගැන කල්පනා කරලා බලන තමන්ගේ තෘෂ්ණාව වැඩි වුණාද? තමන්ගේ සක්කාය දිටේ වැඩි වුණාද? තමන්ගේ මාන්නේ වැඩි වුණාද කියලා. පින්නතුනි මේව වැඩි වෙලා නම් අනිත් පැත්තෙන් නියම සතුට අඩු වෙලා තියෙනවා. මේව වැඩි වෙන බොහෝ විට අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ලක්ෂණය තමයි. ඔව් තෘෂ්ණා කියලා කියන්නේ යමකට තියෙන දැඩි ආසාව. දැන් අපි කියමු මගේ පුතා ඉගෙන ගන්නවා හවල් තැන. මගේ පුතා මේ විශ්වවිද්‍යාලේ ඉන්නේ කියලා මේකෙන් අපි කීර්තියක් ලබන උත්සාහ කරනවා. මේකෙන් අපි කැපිපෙන උත්සාහ කරනවා. දරුවට ඉගැන්වීම නෙවෙයි ගැටලුව. ළමයෙක්ගේ දියුණුව ගැන තවත් කෙනෙකුට කියම නෙවෙයි සන්තෝෂ ගැටලුව. කිව්වට ගමන්නේ. නමුත් අපි එකෙන් අපේ තෘෂ්ණාව, අපේ කීර්තියට අපි දියුණු කරගන්න කැමති නම් අන්න එතන තමයි ගැටලුව මානසික පීඩනේ. ඊළඟට දිට්ඨිය කියන එක සක්කාය දිට්ඨිය. තමන් ලොකු කෙනෙක් කියලා නිතරම හිතන් ඉන්නේ. එහෙම හිතන්න හිතන්න පින්නුතුනි තමන් එන්නෙම හුදකලා වෙනවා. විශේෂයෙන් ලංකාවේ අධ්‍යාපනය කියලා කියන්නේ උපාධි මට්ටමින් ඉහළට යන්න යන කියන්නේ යා හුදකලා පුද්දල කරනවා කියලා කියන්නේ. යාගේ එන්නෙම සක්කාය දිට්ඨිය වැඩි වෙන කෙනෙක් කියලා කියන්නේ. දැන් මේ රටවල අනිත් පැත්ත. ඉහළට යන්න යන අනිත් පැත්ත එක හුඟා සුහඳ වැඩ කරන්න පුළුවන්. ඇතැම් මෙතන ලෝකේ ඉන්න මහාම විද්‍යාඥයවිලා සාමාන්‍ය කෙනෙක් එක්ක වාඩිලා බිම වාඩිලා සාදුකාර දීලා බණ අහනවා. අන්නේ මට්ටමට අපි දියුණු වෙන්නට ඕන සැබෑ දියුණුව නම් මෙන්න මේ සක්කාය දිට්ඨියත් අපි අඩු වෙන්නට ඕන. අනිත් එක මාන්නේ. අපට හුඟක් වැඩි වෙන දෙයක්. අධ්‍යාපනයත් එක්ක වෘත්තීය මට්ටමත් එක්ක අපට හුඟක් අපේ ළඟ තියෙන උපාධි අධ්‍යාපන සුසුකම් අපේ ශාස්ත්‍රීය සේවය අපි මේව සංසන්දනය කර කර අනිත් අය මනිනවා. මැනීමෙන් කියන්නේ අපි ඒකිනුත් අපේ තවත් මානසික සතුට අඩු වෙන එක වෙන්නේ. එනිසායික පැත්තකින් මෙන්න මේ ලක්ෂණ අපේ සැබෑලෙසම තමන් ජීවිතයේ සාර්ථක වෙනවාද කියලා බලන ලක්ෂණ තමයි තමන්ගේ තෘෂ්ණාව, දිට්ඨි, මාන්න කියන මෙන්න මේ සංයෝජන ටිකෙන් ටික තමන් අඩු කරගන්නට ඕන. මොකද තමන්ට ජීවිතේ ලැබෙච්ච වටිනාම දේ තමයි තමන්ගේ හිත. අන්නේ හිත එන්නෙම ලක්ෂණ වෙන්නට ඕන. මොකද අපිට වෙන මොනම දෙයක්වත් එන්නෙම ලක්ෂණ වැඩි කරගන්න බෑ කොහොම වියදම් කළත්. ඇයි ඒ? අපේ ශරීරයට කොච්චර වියදම් කරත් මහලු වෙනක වළක්වන්න බෑ. අපේ ශරීරයට කොච්චර වියදම් කළත් ලෙඩ වෙනක වළක්වන්න බෑ. අපේ ශරීරයට කොච්චර වියදම් කළත් මරණයට ලං වෙන දවස අඩු කරගන්න බෑ. නමුත් අපට එක දෙයක් කරන්න පුළුවන්. මොකද්ද? අපේ හිත එන්නෙම පිපෙන මලක් බවට පත් කරගන්න පුළුවන් අභ්‍යන්තරේ. අන්න ඒකට තමයි මේ මඟ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. වයසට යද්දිත් තමන්ගේ අතට හැරමිටි එනකොට තමන් එන්නෙම සතුටෙන් හිත දිනු කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම වෙන්න නම් අර තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු වෙන විදිය ප්‍රතිපදාවක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ මොකද්ද ප්‍රතිපදාව? සම්පූර්ණ බුදුදහම කියවතින් වචන දෙකකින් කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපිට කියනවා 84,000ක් ධර්මස්කන්ධය කියලානේ. ඒ ඔක්කොම ටික වචන දෙකකට ගොනු කරන්න පුළුවන්. මොකද වචන දෙක සති සම්පජඤ්ඤය නැත්නම් සමත විදර්ශනා කියන දෙක. මේක තමයි අපේ සැබෑම සාර්ථකත්වය. සතිය කියන්නේ මොකද්ද? අපේ විසිරලා තියෙන සිත වර්තමානයේ එක කුසල අරමුණක බොහෝ වේලාවක් රඳවා ගන්න තියෙන දක්ෂතාවය. සතිමත් බව අපි මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. අපේ හිත අපි නොයෙක් විදිහ අධ්‍යයන සුසුකම් තියෙන පුළුවන්. හැබැයි තමන් ගැනම තමන් කල්පනා කරලා බලන්න. තමන්ට විනාඩි කීයක් මෛත්‍රී භාවනාවේ හරි ආනාපාන සති භාවනාවේ හරි බුදුගුණ භාවනාවේ හරි කිසියම් භාවනාවක වර්තමාන මොහොතේ තමන් කොච්චර වේලාවක් තියාගන්න දක්ෂද? මේක තමයි බුද්දිස් GPA එක. මේක තමයි බුද්දිස් ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක. එන්නතුනි මෙන්න මේ කාලේ වැඩි කරගත්තු ප්‍රමාණයට තමයි අපේ සැබෑ ආධ්‍යාත්මික සතුට වැඩි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි බුද්දිස් GPA එකක් විතරක් නෙවෙයි බුද්දිස් IQ එකකුත් තියෙනවා. ඉන්ටෙලිජන්ස් කෝෂන්ට් එකකුත් තියෙනවා. නැත්නම් දැන් අලුතෙන්ම කියන්නේ EQI කියලා. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කෝෂන්ට්ස් කියලා. ඒ මොකද්ද පින්නතුනේ ප්‍රඥාව? මෙන්න මේ එකඟ කරගන්න සිතින් ලෝක යථාර්ථය නුවණින් දකින එක ප්‍රඥාව. මොකද්ද ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනි? බුදුදහමයි වෙනත් දහමයි අතර වෙනස පැහැදිලිවම අපි තේරුම් ගන්නට ඕන. ලෝකයේහි ඉහළම බුද්ධිමතුන් විදිහට සැලකන්නේ දාර්ශනිකයන්. දැන් උපාධියක් වලින් ඉහළම උපාධියකට කියන්නේ මොකක් කියලාද? පින්නතුන්ට තියෙනවනේ කොහොමද කියන්නේ? ඩොක්ටර් ඔෆ් ෆිලොසොෆි කියලානේ. කොමන සබ්ජෙක්ට් එකකින් ඉහළට ගියත් අවසානයේ එයා ෆිලොසොෆර් කෙනෙක්. එයා දාර්ශනිකයෙක්. දර්ශන කියන වචනේ මුලින්ම එන්නේ පෙරදිග භාෂාවල පාලි භාෂාවේ. දර්ශනය කියලා කියන දර්ශන කියලා කියන බුදුදහමේ දර්ශනයක් ගැන කියනවා. බටහිර සහ යුරෝපයේ දර්ශනය කියන්නේ මොකද්ද? ඒගොල්ලන් දර්ශනය කියලා කියන්නේ මේ බාහිර රූප ශබ්ද දෙස බලල කරලා පරේෂණයෙන් බාහිර දේෙන් ඉහළටම කරන අධ්‍යාපනයෙන් දැනුම ලබන දැනුම තමයි දර්ශන විදිහට කියන්නේ. අපි කියමු දැන් මේ ගයක් හරි රසායන ද්‍රව්‍යයක් හරි පරීක්ෂණ කර කර බෙද බෙද බලන මේක මොනවද තියෙන්නේ කියලා. ශාකයක් හරි සත්වයක් හරි ඊටාම කුඩා කොටස් වල දක්වා බෙද බෙද බලනවා. මේ බලන තමයි කියන්නේ මේක මෙහෙමයි කියලා. එහෙම අන්තිමට දෙයක් කරන්න බැරි වුණා තියෙනක් කියන්නේ ඊට පස්සේ මොකද කරන්නේ? ඊතුරු ටික දෙගන්න බාර දෙනවා. දෙවියෝ මේක කළා තියෙන කියලා. මේක තමයි ලෝකේ තියෙන සියලුම දර්ශන ලක්ෂණ. බුදුදහමත් මේ ගැන ටිකක් දුරට කතා කරන එකට කියන්නේ සම්මුති සත්‍ය කියලා, කන්වෙන්ෂන් ට්‍රූත් එක කියලා. දැන් කර්මය, දාන ආදී පින්දහම් කරන්නේ කියලා ඔක්කොම කියන්නේ මේ පදනම ඉඳගෙන. නමුත් මේක විතරක් නෙවෙයි බුදුදහමේ සත්‍ය. බුදුදහමේ මීට වඩා ගැඹුරු සත්‍යක් කියනවා. මොකක්ද ඒ සත්‍ය? මේ අපට දැන් මේ පේන රූපයක් නෑ. අපිට මේ බිත්තිය දැන් බලන්න පුළුවන් නේ. දැන් සාමාන්‍යයෙන් ඔබේ කර්ම චක්‍රය අපි කාගේ දෙක සමාන නිසා මේක බිත්තියක් විදිහට පේන්නේ. මේ බිත්තියෙන් හට අපට යන්න බෑ. නමුත් මේ බිත්තිය අපට මේ බිත්තියක් විදිහට පේන්නේ මේ බිත්තියෙන් හට අපට යන්න බැරිත් අපේ කර්ම චක්‍රයේ ප්‍රමාණය අනුව අපට පේන ස්වභාවය අනුව. ඒ විතරක් නෙවෙයි මෙතනම තව සත්‍යයක් ඉන්න පුළුවන් ප්‍රේතෙක් භූතේ. යාට මේ බිත්තිය බිත්තියක්ද? යාට මේක බිත්තියක් නෙවෙයි. යාට මේක යන්නත් පුළුවන්. එතකොට වෙනස උනේ බාහිරද? වෙනස තියෙන බාහිර නෙවෙයි. අපේ ඉන්ද්‍රිය කර්මයෙන්, අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් නිර්මාණය කළ දීපු මේ ඇහැ, කන, නාසය ආදී මෙන්න මේ ඉන්ද්‍රිය වලට වර්තමාන මොහොතෙහි අපේ බුද්ධිය අනුව බලන විදියට තමයි අපට ඒක පේන්නේ. මේ කර්ම චක්‍රයේ ඕනම වෙලාවක වෙනස් වුණොත් මේ අභ්‍යන්තරය බාහිර සම්පූර්ණ වෙනස් වෙනවා. අපි දැකලා තියෙන සමහර අය පින්න තුන වයසට ගිහිලා එක්탱 වෙලා ඉන්නවා. දරුවෙක් ඉන්න එකම පුතා දුව ඉන්නේ ඇතැමිට තාත්තට කැමටි කරගෙන එනවා. එනකොට මේ තාත්ත කෑ ගහනවා මෙන්න මාව මරන්න එනෝ කියලා ඇඳ අස්සරින්ගනෝ කියලා. දැන් දරුව එන්නේ මේ කැමටි ගත්ත අරන්. දැන් මොකද වෙනස් තියෙන්නේ මේ? මෙයාගේ කර්ම චක්‍රයෙන් අභ්‍යන්තරේ වෙනස් වෙලා තියෙනවා. මේ පැත්ත වෙනස් වුණොත් කර්මෙන් ඕනම මොහොතක බාහිර පේන දේවල් වෙනස් වෙනවා සම්පූර්ණයෙන්ම. එනිසා බුදුදහමෙන් මෙන්න මෙතෙන්ට තමයි ප්‍රඥාව තියෙන්නේ. මෙන්න මේක නුවණින් බැලුවොත් අපට ඇත්තටම ජීවිතේ දැන් මේ මොකද්ද වෙන්නේ කියලා තීරණය කරවතින් අන්න එතන තමයි දුකේ නිදහසන මාර්ගය. අපට දැන් මේ කිසියම් අත්දැකීමක් දැන් කනට ශබ්දයක් අහලා ඇහැට රූපයක් පෙනිලා මේ කිසියම් අත්දැකීමක් අපට මේ මොහොතේ ලැබෙනවා නම් ඒ ලැබෙන අත්දැකීමේ ස්වභාවය තමයි ඒ අත්දැකීම ලැබෙන මේ මොහොතේ. ඒක කලින් මෙතන මෙතනට එන එකක් නෙවෙයි. වර්තමානයේ තිබිලා ඒක අනාගතයට යන්නේත් නැහැ. ඒකට බුදුදහමෙන් කියන්නේ අහුත්වා සම්බුතං හුත්වා නබවිසිති කියලා. ඒක ඉංග්‍රීසි වලින් කියනවා නම් not been occurred comes to occurrence, been occurred will not go to occurrence. දැන් මේ શબ્දයක් ඇහුණා නම් මේ શબ્දේ අතීතයේ තිබ්බ දෙයක් නෙවෙයි, මේ මොහොතේ හටගත්තා, මේක අනාගතයට යන්නේත් නැහැ. අපේ ජීවිතේ ලබන සියලුම අත්දැකීම් වල ස්වභාවය මේක. අපි ඇසෙන් රූපයක් දැක්කනම්, කනෙන් ශබ්දයක් ඇහුවනම්, නාසෙන් ගඳ සුවඳක් ඉඳනම් ඒ හැම අත්දැකීමකම ස්වභාවය තමයි ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම එතනම නිරුද්ධ වෙනවා කියන කාරණය. නමුත් පින්නතුනි ජීවිතයේ තියෙන පුදුමය තමයි අපේ හිතේ තියෙන අවිද්‍යාව නිසා මෝහය නිසා මේක අපට පේන්නේ. අපි නිතරම හිතන්නේ යමක් පේනවා නම් පේන්නේ මේක කලින් දැකපු දේ. අපි ඒක අහක බැලුවත් මේක මේ පැත්තෙම තියෙයි කියලා කියනවා. උදාහරණයක් කිව්වොත් පින්නොතින අපි කණ්ණාඩියක් ළඟට යනවා. කණ්ණාඩියක් ළඟට යනකොටම අපි දන්නවා කණ්ණාඩියේ පේන තමන්ගේ ප්‍රතිබිම්බය පේන ඒ මොහොතේ කියලා. නමුත් අපිත් එක්කම සුරතල් සතෙන් කණ්ණාඩියක් ළඟට ගියාම මොකද වෙන්නේ? ඒ සතා හිතන්නේ එයා යන්න කලින් තව බල්ලෙක් එතන හිටිය කියලා. අපි එතනින් ආවට පස්සේ අපි දන්නවා අපේ රූපය පොඩ්ඩක්වත් ඒකේ නැහැ කියලා. නමුත් අර සුරතල් සතා කොහොමද? ආයි අදින්න වෙයි ආයි දුවන අර බල්ල බලන්න කණ්ණාඩිය ළඟට. එයා හිතන්නේ ඒකේ කවුරු හරි ඉන්නවා කියලා. එහෙම හිතාගෙන ඉන්නකන් එයාට ඒකත් එක ප්‍රශ්නයක්. පින්නොතින අපේ ජීවිතයේ සමස්ත අත්දැකීම මේකයි. පරමාර්ථ සත්‍යයට ගත්වතින් ඉහළවම දැනුම හැකිර කියන්නේ බුදුදහමේ මොකද්ද? මෙන්න මේ අත්දැකීම ලබන්නේ. බුදුදහමේ ඉහළ අධ්‍යාපනය කියන්නේ මේක. දැන් අපි යන්නේ බාහිර ලෝකේ තියෙන දේවල් බෙද බෙද බලන්නේ. ඒක තමයි අපේ වෘත්තීය ජීවිතේ ලක්ෂණ. ඒක කමක් නැහැ. ඒක කරන අතරින් මෙන්න මේ යථාර්ථය බලන්නත් අපි දක්ෂ වෙන්නට ඕන. මේ යථාර්ථය දකිනකම් පින්නතුනි අපට දුකෙන් නිදහස් වෙන්න බෑ. අපිට සාමාන්‍ය මට්ටමේ ගෙදෙනදා රැකියාවක් කරලා කැම ටිකක් අරගෙන යද්දොරක් හදාගෙන වාහනයක් පාවිච්චි කරන් ඉන්න පුළුවන්. හැබැයි මානසිකින දුක් පීඩා ටික දුරු කරන්න නම් පින්නතුනි අපට හරියට මෙන්න මේ යථාර්ථයේ යමක් ඇහැට කනට පේනකොට ඇහෙනකොට බාහිර රූපය තුළ හිත බැසගත්තොත් ඒක තියෙන බාහිරයි කියලා හිතුවටින් ඒත් එක්කම අපට මහලු වීමෙන් ලෙඩ වීමෙන් මරණයෙන් කියන මේ ගැටලුවෙන් නිදහස් වෙන්න බෑ. බාහිර පේන මේ ගැටලුවෙන් නිදහස් වෙන්න නම් අපි මොකද කරන්න ඕන? බාහිර රූපය පේනකොටම Taman දැනගන්න ඕන අභ්‍යන්තරේ මොකද්ද මේ ඇති උනේ කියලා. බාහිර රූපයකට සැපයක් දුකක් අපට ගෙන දෙන්න බෑ. දැන් අපි හිතන්නේ අපේ පුතා හොඳට ඉගෙන ගත්තා, අපේ දුව හොඳට ඉගෙන ගත්තා අපට හරි සන්තෝෂයි කියලා නේ. ඔබ හිතන්නේ දරුවගෙන් තමයි සන්තෝෂය ආවේ කියලා. ඒක හරි සම්මුති සත්‍ය අනුව හරි. නමුත් පින්තුනි දරුවගෙන් නම් ඒ සන්තෝෂය ආවේ ඔබේ සතුටම ඔබේ දරුවා දිනු වෙනකොට අල්ලපු ගෙදර කෙනාටත් ලැබෙන්න ඕන හේනන්නේ. අල්ලපු ගෙදර කෙනා ඒ වගේම සතුටුද? ඇතැම් විට ඒක නා දුක් වෙනවා නේ හොඳට ඉගෙන ගත්තයි කියලා. පින්තුනි ඒ සතුට දරුවන්ගෙන් නම් ඔබට එන්නේ ඒ සතුට හැම දිනාට මේක වගේ ලැබෙන්න ඕන. සතුට ආවේ දරුවගෙන් නෙවෙයි. ඔව් අපේ හිතේ දරුව ගැන හිතන් ඉන ප්‍රමාණය මගේ පුතා මගේ දුව මං කියපු විදිහට හිතේ ඒ නිසා අපි ඒක අපේ පැත්තෙන් හදාගෙන තමයි අපි සතුට වෙන්නේ. හරියට අපි ලස්සනට කොණ්ඩේ පීරගෙන ලස්සනට මුහුණට පුයර දාගෙන කණ්ණාඩි ළඟට ගිහිල්ලා කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා අපි කියනවා අනේ හරියම ලස්සන රූපයක් තියෙනේ කියලා කියනවා. අර බාහිර පේන රූපයට ඉස්සදි කරනවා අපි. රූපය තියෙන කොහෙද? රූපය තියෙන මේ පැත්තේ. Taman කොණ්ඩේ පීර ලස්සනට ගිය නිසා තමයි රූපයන් නිර්මාණය වුනේ. ඒ වගේම තමයි ඔබේ හිත ලස්සන වෙන්න වෙන්න මේ බාහිර පේන ලෝකයක් වෙනස් වෙනවා. බුදුදහමෙන් කියන්නේ පින්නතුනි අපට අවසාන ඥානය කියන්නේ මෙන්න මේක. මේකට කියන්නේ ඇස කන නාස ආදී ඉන්ද්‍රිය වලින් යම් කිසි අත්දැකීමක් ලැබනකොටම තමයි දැනගන්නට ඕන මේ ලැබුණේ පංච උපාදාන ස්කන්ධයක් කියලා. මේ ලැබුණේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයයි. මේ හැම මොහොතෙම දිගින් දිගටම යන්නේ. මෙන්න මේක ලැබපු ප්‍රමාණය දන්නව දුකෙන් නිදහස් වෙන නම් අවිද්‍යාව අර අතීතයට ගිහිලා අතීත අරමුණු වල හිත රැඳෙන අවිද්‍යාව දුරු කරන්න ඕන. ඒත් එකම භව තණ්හාව දුරු කරන්න ඕන කියලා අවබෝධයක් හට ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අවබෝධයෙන් ඉන්න කෙනා ඊළඟ ලක්ෂණය තමයි මේ මාර්ගයද්දී වඩන්න ඕන ප්‍රතිපදාව යාට අහු වෙනවා. ලැබෙන මොකද්ද? හැකිතාක් දුරට සමත විදර්ශනා භාවනා කරන්න ඕන. හැකිතාක් සිත වර්තමාන අරමුණට විනාඩි දෙකකින් විනාඩියකින් පටන් අරන් පොඩ පොඩ හරි ඒ කාලේ වැඩි කරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ සමාධිමත් වෙච්ච හිතින් තමන් අර විදර්ශනාවෙන් හැම මොහොතෙම ඇති වෙන අනිත්‍යතාවය බලන දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්න තමයි අපි මනුස්ස ලෝකෙට ආවේ. හිතන්න එපා ડોක්ටරේට් එකක් අරන් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන විතරයි කියලා. අපි මේ ඔක්කොම පහසුකම් ටික ලබලා මේ කාලේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ලෝකේ හොඳ අම්ම තාත්ත ලැබලා මේ සියලුම පහසුකම් ටික ලැබුවේ පින්නතුනි මෙන්න මේ තැනට එන්න. අපි මේක නොකරොත් අපි ආපු වැඩේ කරගත්තා වෙන්නේ නැහැ. හැබැයි බොහෝ දෙනාට මේක තේරෙන්නේ එක එක මාසවලදී. ඒකට කමන්නේ නැහැ. සමහර අය කල්යාණ මිත්‍රයන්ගෙන් මේක අහලා තියෙන අවුරුදු 7 දී. අවුරුදු 7 දී නම් වැඩ පටන් ගන්න තියෙන ඊට පස්සේ. දැන් විසාකාව වගේ අවුරුදු 7න් සුමනා දේවිය මහණුනේ නැහැ. ගිහි ගෙදර ඉඳගෙනම මේ ප්‍රතිපදාව හිටියා. ගිහි ගෙදර ඉඳගෙනම සාර්ථක වුණා. සමහර අය මේ අවබෝධය ලබා ගත්තී අවුරුදු 20 25 දී. රට්ටපාල හාමුදුරුව වගේ අය. සමහර අවුරුදු 30 35 දී නන්ද කුමාරය වගේ අය. සමහර අවුරුදු 40 දී 45 දී. සරුවත් හාමුදුරුව මොගලන් හාමුදුරුව වගේ අය. සමහර අවුරුදු 80 දී මේක ලැබුවේ. සමහර අවුරුදු කීයේද දන්නවද? අවුරුදු 100 දී. සමහර අය පැවිදි වුණේ කීයේද දන්නවද? අවුරුදු 120 දී. ඒ නිසා අපි කවුරුවත් ප්‍රමාදයේ කියලා හිතන්න එපා. අපි හැම දිනාටම බුද්ධිය තියෙනවා නම් ජීවිතේ ඕනම මොහොතක මේ යථාර්ථය කරා යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුහාමුදුරු හැරුණකොට හිටිය ප්‍රඥාවන්තම පුද්ගලයා සරියුත් හාමුදුරුව. සරියුත් හාමුදුරුව විතරයි ප්‍රඥාවෙන් දෙවෙනි උනේ බුදුහාමුදුරන්ට. අන්නේ සරියුත් හාමුදුරුව කියලා කියන්නේ ත්‍රිවේදයේ පරතරට කියපු කෙනෙක්. එකල ඉන්දියාවේ තිබිච්ච සියලුම අධ්‍යාපනෙ ඉහළට කියපු කෙනෙක්. ලක්ෂණ ශාස්ත්‍රය, භාෂා ඥානය, ජ්‍යොතිෂය, ආයුර්වේදය මේ සියලුම දේවල් වලින් පරතරට ඉගෙන ගත්ත කෙනෙක් තමයි සරියුත් හාමුදුරුව කියලා කියන්නේ. දැන් කාලේ හැටියට නම් ඩොක්ටරේට්ස් 25ක් ඉදර ගත්ත කෙනෙක්. මෙහෙම ලෞකික අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් වෙච්ච සැරියොත් හාන්දුරු දවසන්ද තමන්ගේ මිතුරත් එක්ක කෝලෙටත් එක්ක නාට්‍යයක් බලන්න ගියානේ ඊරග සමාජ නාට්‍ය. අන්නේ නාට්‍ය බැලුවට පස්සේ මේ දෙනට තේරුණා මේක ජීවිත යථාර්ථය නෙමෙයි කියලා. මේට වඩා යථාර්ථයක් තියෙන්න ඕන කියලා දෙන්නෙක්ම ඊට පස්සේ නේද ගිය සත්‍ය හොයාගෙන. යනකොට පින්නතුනේ හමුනේ සැරියොත් හාන්දුරට මුලින්ම හමුනේ කවුද? අස්සජි හාන්දුර හමුනේ. අස්සජි හාන්දුරන්ගෙන් බනහාලා අර එතෙක් ජීවිතය අර සියලුම අධ්‍යාපන ලබන්නේ බැරි වෙච්ච දෙයක් එක ගාථාවකින් බුදුදහම තුලින් තේරුම් ගත්තා. මුළු ජීවිතේම කියලා කියන්නේ මේ මොහොතේ හටගන්න අධ්‍යක්ීමක ඇතිවීම නැතිවීම නේද කියන එක තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්ත මහා විද්වතා තමන්ට බණපදයක් කියලා දීපු ගුරුවරයාට සැලකුවේ කොහොමද? එදා ඉඳන් සැතපෙන හැම දවසම සැතපුණේ කොහොමද? බලනවා අස්සජි හාන්දුරු කොහෙද ඉන්නේ කියලා බලලා ඒ පැත්තට ඔලුව දාලා තමයි බුදියන්. අපි නම් බුදියන්නේ කොහොමද? අපි බුදියන්නේ බටහිර පැත්ත කොහෙද කියලා බලලා ඒ පැත්තට නොවන පැත්තකට තමයි අපි බුදියන්නේ. ලෝකේ ප්‍රඥාවන්තම කෙනා වෙච්ච සැරුවත් හාන්දුරු සැතපුණේ කොහොමද? බස්නාහිර පැත්ත හිටියත් අස්සජි හාන්දුරු පැත්තට තමයි හිස දාලා සැතපෙලා තියෙන්නේ. පින්නතුනි ඒ තරම් කෘතඥතාවයක් ඇති වෙනවා මේ යථාර්ථය මොකද්ද කියලා කියපු කෙනෙකුට. මේ යථාර්ථය තේරුම් ගන්නකම් පින්නතුනි අපි ඉන්නේ සිහිනයක ඉන්නේ. ඒ සිහිනෙන් අපි අවදි වෙන්නේ මේ බුදුදහමේ කියන ඉහළම යථාර්ථය අපි තේරුම් ගත් දවසට. ඒ යථාර්ථය තේරුම් ගන්නම තමයි පින්නතුනි අපි මේ කාලේ මනුස්ස ලෝකෙ ඉපදුනේ. අපි ඒක නොකරොත් පින්නතුනි අපි ඊට වඩා අභාග්‍ය සම්පන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි අධ්‍යාපනය අතින් ඉහළට යන්නට ඕන. ලෝකෙ ඉහළම විද්‍යාඥයෙක් වෙන්න ඕන අපි. දැන් අලුත්ම ක්‍රමයට එක ඩොක්ටරේට් එකක් නෙවෙයි ඩොක්ටරේට් දෙකක් දැන් ගන්නවා. සබ්ජෙක්ට්ස් දෙකකින් ගන්නවා. කිසි ගැටලුවක් නැහැ. අපි එහෙම කරන්න ඕන වර්තමාන විශේෂයෙන් ශ්‍රී ලාංකිකය හැටියට අපි ලෝකෙට ඉහළම ආදර්ශය දෙන්න ඕන. හැබැයි පින්නතුනේ ඒක දෙන ගමන් ඊට නොදෙවෙන විදියට හැම මට්ටමකම අපි ආධ්‍යාත්මික මට්ටමින් ඉහළම තලයට යන්නට අපි බලන්න ඕන. එහෙම වුණොත් තමයි අපේ ජීවිතයේ සැබෑ සාර්ථකත්වය එන්නේ. අපේ දරුවන්ටත් ඒ සඳහා මඟ පෙන්වන්නට ඕන. දරුවෝ දිහා බල බල අමල තාත්තලා තුමා කොනන්දි වෙන්නට ඕන. මොකද ඒ දරුවන්ට ගෞරවය ලැබෙන විදිහට අම්මා තාත්තත් ඒ මට්ටමට යන්නට උපරිම උත්සාහ කරන්න ඕන. බොහෝ විට අපට හිතෙන්නේ අපට වඩා වයසෙන් බහල අය අපි තරම් දන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ. මේක තමයි අපට වරදින ප්‍රධානම කාරණේ. පින්නතුනි වයස කොටස් කීපයකට බෙදලා දක්වනවා. එකක් තමයි ෆිසිකල් ඒජ් එක, කායික වයස. ඒ කියන්නේ උපැන්න සාතික වයස. අනිත් එක තමයි මෙන්ටල් ඒජ් එක, මානසික වයස, තමන් ගැන තමන් හිතන් ඉන වයස. තව එකක් තියෙනවා ස්පිරිචුවල් ඒජ් කියලා, ආධ්‍යාත්මික වයස කියලා. ඔබට ඇත්තටම ගුරුවරු හැටියට මුණ ගැහෙලා ඇති, ඔබට හම්බෙන ශිෂ්‍යයන්, ඔබට වඩා බුද්ධිමත් ශිෂ්‍යයන් ඔබට හම්බෙලා ඇති. එයා වයසෙන් ඔබට වඩා අඩු වුණාට එයා ආධ්‍යාත්මික වයසෙන් ඉහළයි. බුදුදහමේ ගරු කරන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික වයසට. එනිසා කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ යා කොච්චර දුරට මේ ආධ්‍යාත්මික වයස වැඩි කරගන්න කෙනෙක්ද කියන කාරණය මත. අන්නේ වයස වැඩි කරගන්නේ කොහමද? අපි ඒ වයස වැඩි වුණාට බය වෙන දෙයක් නැහැ. දැන් ෆිසිකල් ඒජ් එක වැඩි වුණාට දුකයි තිකන්නේ. දැන් ආට 60යි 75යි කියලානේ. නමුත් පින්නතුනි ස්පිරිචුවල් ඒජ් එක වැඩි වෙන දුක් වෙන එයා සන්තෝෂ වෙනවා. ඇයි? යා මනසින් යා යෝන් වයසටපත් වෙනවා. යාට කායික වයස දැනෙන්නේ නැහැ. ඕනම වයසකදී බද්දරි අහුවෙන කෙනෙක් වගේ යාට මානසික වෙන්න පුළුවන් ආධ්‍යාත්මික දිනු වෙච්ච කෙනාට. අන්නේ තත්ත්වයට යද්දි පින්නතුනි තමන්ගේ මේ ආධ්‍යාත්මික වයස දිනු කරගන්න ප්‍රධාන ලක්ෂණ දෙක තමයි මුලින් කියපු විදිහට සමති විදර්ශනා දෙක තුල පුලුවන් තරම් හික්මෙන්න. ඒ අතරේ පුලුවන් තරම් බුදු දහමෙහි අනිත්‍යතාවය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් අනිත්‍යතාවය කියන එක අපි ඔහෙට අහලා තියෙන කාරණයක්. අනිත්‍යතාවය කියලා මොකක්ද කියලා ඇහුවොතින් අපි කියන්නේ මොකද්ද? අපි කියන්නේ මේවා කැඩෙනවා, බිඳෙනවා, මැරෙනවා, ඉතින් අනිත්‍යයිනේ, ලෙඩ වෙනවා කියලා. පින්නතුනේ මේක අනිත්‍ය නෙවෙයි බුදුදහමේ. මේක ඉම්පර්මනන්ස් නෙවෙයි, මේක චේන්ජින් එක, මේක විපරිණාමය. මේ චේන්ජින් එක තමයි විද්‍යාඥයෝ තේරුම් ගන්නේ. ඇටම් එක බෙදලා තේරුම් ගන්නේ මේක. මේක තේරුම් ගන්න එච්චර අමාරු නෑ. බුදුදහමේ කියන්නේ මේ බාහිර වෙනස විතරක් නෙවෙයි. මේ බාහිර වෙනස් වීම තුල සහ මේ අභ්‍යන්තර ඉන්ද්‍රිය මේ මසෙස වෙනස් වීමෙන් තියෙන අවස්ථාවේ අපේ අත්දැකීම ඒ මොහොතේ හටගන්න අත්දැකීමක් කියන එක. ඒක ප්‍රසන්ට් එක්ස්පීරියන්ස් එකක් කියන එක දකින්න. දැන් අපි මේ සද්දය කරනකොට මේ ඇඟිල්ල කැඩිලා යනවා, මගේ ඇස නොපේ, මගේ කන නොහැසියනවා කියන එක තීරණය කරන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඒක නෙවෙයි ගැටලුව. තේරුම් ගන්න ඕන දේ තමයි මේ සබ්දේ හටගත්තේ මේ හේතු ටිකක එකතුවකින් මේ මොහොතේ කියන එක. අන්නේ හේතුෙන් හටගත්තු දේ හේතුවට අයිති නැහැ. දැන් අපි කවුරු හරි කෙනෙක් බැන්නාම හිතන්නේ අහවලා තමයි මට බැන්නේ කියලා නේ. නමුත් එයාගෙන් ඒ සබ්දේ නිකුත් වුණාට ඒ පුද්ගලට ඒක අයිති නැහැ. ඒ පුද්ගලට අයිතිත් නැහැ, මගේ කනට අයිතිත් නැහැ, මගේ විඤ්ඤාණයට අයිතිත් නැහැ. ඒක තේරුම් නොගත්තොත් අවිද්‍යාවෙන් නම් ඒ දෙස බලන්නේ ඒක තමන්ගේ කරගන්නවා. අහවලා මට බැන්නේ දා මෙතෙන්ද කියලා. අර සිද්ධිය මතක් වෙනකොටම අපි ඒ එක්ස්පීරියන්ස් එකට ගිහිල්ලා තව දුක් විඳිනවායි. කෙනෙකුට බනින්න පුළුවන් එකපාරයි. නමුත් අපි එකකින් අවිද්‍යාවෙන් ගත්තොත් අපි නැවත නැවතත් යාගෙන් බැනුම් අහනවා. එනිසා මෙන්න මේ දුක් ටික නිදහස් වෙන තමයි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. එනිසා මේ වෙසක් සමය අපි බුදුහාමුදුරුවන්ට ඇත්තටම ගරු කරනවා නම් උන්වහන්සේ දේශනා කරපු සදහම් පණිවිඩය තේරුම් ගන්නටත් ඒක අපේ ජීවිත තුලින් ක්‍රියාත්මක කරන්නටත් අපි උත්සාහ ගනිමු. ඉතින් ඔබ හුඟා සතුටට පත්වන්න. ඉතින් බොහෝ දුර බැහැර සිනම් ශ්‍රී ලංකාවේ ඉඳලා ඉතින් ලෝක ගෝලයේ භාගයක්ම අනිත් පැතර භාවනේ ඉතින් ආවෙ නිකන් නෙවෙයි. මේ දාන උපකරණ සකස් කරගෙන අපි දානයක් දෙන්න ඕනේ කියන හැඟීමෙන් තමයි ලංකාවේ ඉඳන් ආවේ. ඉතින් ඔබේ ගමන අසාර්ථක වෙන්නේ නැහැ. ඔබ ආපු හැම සැතපුමක් පාසම ඔබට පින් වැඩෙන ගමනක් මෙහා ආවේ. මේ රට බලලා දරුවෝ බලගන්න විතරක් නෙවෙයි. අපි දුර ගිහිල්ලා මේ වගේ පින්කමක් කරන්න ඕනේ කියන හැඟීමෙන් බොහොම ශ්‍රද්ධාවෙන් ආවේ. ඉතින් ඔබ වියදම් කරපු ගානට වඩා ලොකු පිනකුත් අරගෙන තමයි දැන් යන්නේ ආයි ලංකාවට. ඉනිසා ලංකාවට බහිනකොටම හිතන්න, යනකම්ම හිතන්න අපි මේ ලොකු පින්කමක කුසලයක් අරගෙන අපි ලංකාවට යන්නේ කියලා. ඒ පුංචි රටට බහිනකොටම හිතන්න. සතුටු වෙන්න යන ගමනේ. අන්න එහෙම වුණොත් තමයි මේ ආපු ගමන හුඟක් මාර්ථවත් ගමනක් වෙන්නේ. මේ ගමනේ වටිනාකම තවත් වැඩි වෙන්නේ. ඉතින් ගිහිල්ලා අනිත් පැයටත් කියන අපි මේ පින්කම් කළා. අපි මේ බාහන වැඩසටහන් වලට ගියා, සිල් ගන්න ගියා එහෙමත් කියනකොට තමයි ලොකු සතුටක්. ඉතින් ලංකාවේ දරන ශ්‍රද්ධාවන්ත බොහෝ දෙනා මේ වගේ තමයි ඉන්නේ. මුලින් මහන්නේ හාමුදුරන්ට කතා කරලා පන්සලට කතා කළා නෝ හාමුදුරුවෝ අපි මොනවද ගේන්නේ කියලා. එහෙම අහලා තමයි ඉන්නේ. මෙහේ යන යත්තානේ හාමුදුරුවෝ ලංකාවට මොනවද ගෙනියන්න ඕන නම් අපිට කියන්න අපි ගෙනියන්නම් කියලා. ඒක තමයි පින්නතුනේ ශ්‍රද්ධාවන්තයගේ ලක්ෂණය. ඒ විතරක් නෙමෙයි මෙහි ඉඳලා ලංකාවට යන අය මෙහි ජීවත් වෙන අය ලංකාවට ගිහිල්ලා ඇතැමිට සතියයි දෙකයි ඉන්නේ. ඒ ඉන්න ගමනේ අටම ස්ථානෙම යනවා. ඒ ගමනේදී ඇතැමිට පින්කම් ගාණක් කරනවා, අනාථ නිවාස වලට සලකනවා. ඒ ඔක්කොම සැලසුම් දාගෙන තමයි මෙහි යන්නේ. එතකොට ඒ යන ගමන පිනුතින අර්ථවත් ගමනක් වෙනවා අපි. ඒ රටේ ගිහිල්ලා ඒ ලස්සන දේවල් බලන විතරක් නෙවෙයි, ඒවත් බලන්න කමන්නේ. ඒ අතරේදී පිනුතින බෞද්ධයන් හැටියට අපට අනන්‍ය වෙච්ච ලක්ෂණයක් තියෙනවා. අපි හඳට ගියත්, අපි අඟහරු ලෝකෙට ගියත්, අපි යන්නේ ධර්මයත් එක්ක. අපි ධර්මයේ ඊටාම ඉහෙළම ගුණධම් රැකගෙනයි අපි ඒකටට යන්නේ. එතකොට තමයි අපේ ජීවිත වඩාත් මාර්ථවත් වුණා වෙන්නේ. ඉතින් ඒ ගැන කල්පනා කරනකොට ඔබට හුඟා සතුටු වෙන්න පුළුවන්. ඔබ හැම දිනෙකම හරිය පින්වත් අය, හරිය වාසනාවන්ත අය. හුඟක් පින්වත් ජීවිත සසරේදී ලැබුවා ඔබ. ඒ ලැබුණු නිසා තමයි සමාජ සම්මත විදියට ඉහෙළම අධ්‍යාපනය, ඉහෙළම කීර්තිය, ඉහෙළම වෘත්තියන් ඔබ ලබාගෙන ඔබ සමාජයේ ඉහෙළම තත්ත්වෙන් ඉන්නේ. ඒ පිනෙන් උත්සාහයෙන් විතරක් නෙවෙයි. ඉතින් ඒ පිනට අපි ගරු කරනවා නම්, ඒ පිනට කෘතඥ වෙනවා නම් අපි කෘතඥ වෙනවන කාටද? අපේම හිතට. අපේ හිත අපි සසරේ දිතාම ලස්සනට තියාගෙන හිටියා. ඒ නිසා තමයි අපට හොඳ ස්වාමි භාරයවන්, හොඳ අමතාත ලැබුණේ. ඒ හිතේ ලස්සන නිසා තමයි අපට හොඳ පින්වත් දරුවන් ලැබුණේ. දරුවනුත් පින්වත්, හොඳ අමලතාත ලැබීම. ඉතින් ඒ ලැබපු ජීවිතවල අපි පින්නතුනේ හැකිතාක දුරට තව තවත් ධර්මයෙන් පෝෂණය වෙන්න උත්සාහ කරන්න. එහෙම කරන තරමට පින්නතුනේ තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. තමන්ට විතරක් නෙවෙයි, තමන්ගේ මේ ආත්ම භාවය අමරට තාත විතරක් නෙවෙයි, අනන්ත සසරේදී අපට දෙමව්පියන් වෙච්ච කෙරෙන් දහඩියෙන් ලේන අපව පෝෂණය කළ අපේ අම්මට තාත්තලට අපි උදව් කරන්නයි බවටපත් වෙනවා. ඉතින් එහෙම කරන්නට අද මේ සිදු කළ අවපින්කමත් ඔබට ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. රැස් කරගත් මේ උතුම් පින ආසංසයෙන් පිනතුන් හැම දිනටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ රැස් කරගත් උතුම් පින්කම ආනිසංසය අප නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍ර ආදීන් වෙත්නම් ඒ සියලුම ඥාති හොද මේ පින් අනුමෝදන්ව සැපයෙන් සැපයටපත් වෙත්වා, අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් අපි මේගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් නුතුම් පින් හමලානි සංසයෙන් සම්මා දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පින්තුන් හැම දෙනාට මෙල වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා. පින්කමට සහභාගී වන පින්තුන්වට වගේම ශ්‍රී ලංකාවේ සිටින තමන්ගේ ආදරණීය දරුවන්ට, ඥාතීන්ට, දෙමව්පියන් ආදී හැම දෙනාටමත් මේ පින්කම ආශිර්වාදයක් පිණිස වේවා. ඒ හැම දෙනාගේමත් සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන පැතුමෙන් අපි ඒ හැම දෙනාටම සාදු කියලා ආශිර්වාද කරමු. හොඳයි, රැස් කරගත් මේ පින් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්නතුනි, හුඟා සතුටට පත්වන්න තමන් මේ ඉතාම දුර බැහැර සිටන් ආපු ගමන ඉතාම අර්ථවත්ව පින් වැඩෙන විදියට වාසනාවන්ත ගමනක් බවට පත් කරගන්න ලැබුණා කියලා ඔබ සතුටු වන්න. ඉතින් මේ සියලුම පරිසරය සකස් කළ දුන්නේ ඒ තමන්ගේ ආදරණීය දරු දෙපළ. ඉතින් ඒ දරුවන්ටත් අපි ආශිර්වාද කරමු, හොඳට ඉගෙන කියාගෙන ඉහළ මධ්‍යාපනයෙන් ලබන්නටත්, ඉහළ මූර්තිවලට ගිහිල්ලා ලෝකෙට සේවය කරන්නටත්, ඉතින් ඒ දරුවන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සඵල කරගන්නටත් මේ පින්කම ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්තුන් හැම දෙනාටම මේ සියලු පින්කමල ආනිසංසයෙන් මෙලොව ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමි. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිම්භයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු ස්වාමී.